సప్తమ పరిచ్ఛేదయ ఫలమన పాఠమ సిత్ ఎకున్ అనువయ చైతసిక దిపనసయ రూప అట విస్సయ నివనయనమే పరమార్థ ధర్మ ఎకసియ హత్తావ ఏ ఆకార సమూహ వశేన్ దక్వన బెవిన్ మే సప్తమ పరిచ్ఛేదయ సముచ్చయ సంగ్రహణం వే సముచ్చయ సంగ్రహాయ అకుశల సంగ్రహాయ మిశ్రక సంగ్రహాయ బోధిపాక్షిక సంగ్రహాయ సర్వ సంగ్రహాయ కియా కొటస్ హతరకిన్ యుక్తయ అకుశల సంగ్రహాయ ఆశ్రవయ ఓగయ యోగయ గ్రంథయ ఉపాదానయ నిర్వాణయ అనుసయ సంయోజనయ క్లేశయ కియా అకుశల సంగ్రహాయ కొటస్ నవయకిన్ యుక్తవన్నేయ ఆశ్రవ కామాశ్రవ భవాశ్రవ దిట్టాశ్రవ అవిద్యాశ్రవ యై ఆశ్రవ హతరకి రూప శబ్ద గంధ రస స్పర్శయన పంచకామయన్ గన అతి ఆశావవు ఓదారిక లోభయ కామ ఆశావనం వై రూపావచర అరూపావచర కుశలయన్ గన హా ఏవా ఏ విపాక వశేన్ లభెన రూప అరూప భవయన్ గనద పవత్నా ఆశావ భవాశ్రవ భవాశ్రవ నం వై కామాశ్రవ భవాశ్రవయన దెకిన్మ గణెన్నే లోభ చైతసికయ దృష్టి సియల్లమ దిట్టాశ్రవ నం వై ధర్మయన్గే సభయ తత్వే వసన మోహ చైతసికే అవిద్యాశ్రవ నం వై ధర్మవశేన్ గన్నా కల్హి ఆశ్రవయ కియనుయే లోభ దిట్టి మోహయన చైతసిక తునటయ ద్రవ్యన్ యుక్త కొట సెలక లా కలక్ పల్కల జలేట ఆశవయయై కేనులబే పానే కలవున్ మత్కరవన స్వభావేద ఏ జలేహి అత్తేయ బహుకల్ పల్వు నిసాత్ మత్కరవన నిసాత్ ఆశవయట సమాన బెవిన్ ఇహతకి లోభాది ధర్మయంట ఆశవయన నమకియను లభే ఏ లోభాది ధర్మతున సంసారేహి దీర్ఘకాలయక్ ములుల్లెహి సత్వ సంతానేహి పల్వి అతి బెవింద సత్వయన్ మత్కరవన బెవింద ఆశవయట సమానయ తవద వెగిరిన దేయ గలాయన దేయయన అర్థయేంద ఏ ధర్మయంట ఆశ్రవయన నమకియను లభే వనేకిన్ సరవ వెగిరేన్నాక్మేన్ చక్కువాది ద్వారయన్గేన్ ఏ లోభాది ధర్మ వెగిరే గోత్రభూ చిత్తే తెక్ అతి లౌకిక ధర్మయాన్ యటకొటద భవాగ్రే దక్వా లోకే యటకొటద ఏ ధర్మ గలాయన్నేయ ఓగ హా యోగ కామ ఓగయ భవ ఓగయ దిట్టి ఓగయ అవిద్యా ఓగేయై ఓగ హతరకి కామయోగయ భవయోగయ దిట్టి యోగయ అవిద్యా యోగేయై యోగ హతరకి కామోగ కామయోగ ఆదియ ఆశ్రవయాన్ అనువ తేరుం గత హెకివను ఎత కిత్ వతు గం యటకొట గలాయన్నావు మహాజలస్కందే ఓగ నం వే హసూను సత్వయా గిల్వా దమీమ ఒహుట లెహెసియన్ గెలవీయన్నట నొదీమ ఓగయే స్వభావయ లోభాది ధర్మ తునద గలాయన జలస్కందే మెన్ సత్వయన్ సంసారహి గిల్వన బెవింద ఏ ధర్మ సత్వ సంతానేహి అతితాక్ ఒహుట గెలవీయన్నట నొదన బెవింద జలస్కందయక్ వెని నిసా ఓగేయై కెను లభే ససర సయురేహి గిల్వన సత్వయంట ససర సయురేన్ గొడవన్నట నొదెన ధర్మ ఓగయోయ ఏ ధర్మయోమ సత్వయన్ సంసార చక్రేహి నవత నవత యొదవన బెవిన్ యోగ నం వే ఎకమ ధర్మేట మత్కరవీం ఆది అర్థవలిన్ ఆశవయైద సత్వయన్ ససర సయురేహి గిల్వన బెవిన్ ఓగేయైద సంసార చక్రేహి యొదవన బెవిన్ యోగే యైద కియను లభే ග්‍රන්ථ අභිජ්ජා කාය ග්‍රන්ථ ව්‍යාපාද කාය ග්‍රන්ථ සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථ ඉදං සච්ඡාභි නිවේස කාය ග්‍රන්ථ කියා ග්‍රන්ථ හතරකි. අභිජ්ජා කාය ග්‍රන්ථ යනු ලෝභයය. කාමරාග රූපරාග අරූපරාග වශයෙන් පවත්නා සකල ලෝභයම එයට ඇතුළත් වෙයි. ව්‍යාපාද කාය ග්‍රන්ථේ යනු අනේකාකාරයන් ඇතිවන ද්වේෂයය. සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථේ යනු සසර දුකින් මිදීමට කරුණු නොවන හෝ සීල හෝ වෘතාදිය නිවන් මගයයි තදින් ගන්නා මිත්‍යා දෘෂ්ටියය. ඉදං සච්ඡාභිනිවේස කාය ග්‍රන්ථ යනු සත්‍යය මෙයමය අනෙක් සියල්ල බොරුය කියා නිත්‍ය ආත්මයක් ඇතය යනාදීන් වරදවාගත් දෙයක් තදින්ම ගන්නා දෘෂ්ටියය. සීලබ්බත පරාමාස ඉදං සච්ඡාභිනිවේස යන දෙකම ධර්ම වශයෙන් ගන්නා කල්හි එකම දෘෂ්ටි චෛතසිකයය. එබැවින් ලෝභය ද්වේෂය දෘෂ්ටියයයි ධර්ම වශයෙන් ග්‍රන්ථ තුනක්ම වන්නේය. මේ ධර්මයෝ තිදෙන සත්වයා හට සංසාරයෙන් බැහැරවිය නොහෙන පරිද්දෙන් මරණින් මතු භව පරම්පරාව සිඳී නොයන පරිද්දෙන් වර්තමාන භවය හා අනාගත භවය සම්බන්ධ කෙරෙති. එබැවින් ඒ ධර්මයෝ ග්‍රන්ථ නම් වෙති. උපාදාන කාම උපාදානය, දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය, අත්ථවාද උපාදානය යයි උපාදාන හතරකි. ලෙහෙසියෙන් නොහරණා පරිද්දෙන් යම් කිසිවක් තදින් අල්ලා ගන්නා ධර්මය උපාදාන නම් වෙයි. රූපාදී කාම වස්තුන් තදින් ගන්නා වූ ලෝභය කාම උපාදාන නම් වෙයි. මේ සත්‍ය කියා තදින් ගන්නා වූ වැරදි මතය දිට්ඨි උපාදාන නම් වෙයි. නිවනට මාර්ග නොවන මිත්‍යා සීල මිත්‍යා වෘතයන් නිවන මග වශයෙන් වර්ධවා තදින් ගන්නා ස්වභාවය සීලබ්බත උපාදානයය. රූපාදිය ආත්ම වශයෙන් තදින් ගන්නා ස්වභාවය අත්ථවාද උපාදානයය. කාම උපාදානය යනු ලෝභ චෛතසිකයය. ඉත්‍රි උපාදාන තුනම ධර්ම වශයෙන් එකම දෘෂ්ටි චෛතසිකයය. එබැවින් ධර්ම වශයෙන් ගන්නා කල්හි ලෝභය දිට්ඨිය කියා උපාදාන දෙකකි. නීවරණ කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, තීනමිද්ද නීවරණය, උද්දච්ච කුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය, අවිද්‍යා නීවරණය කියා නීවරණ හයකි. සත්ව සන්තානයෙහි ඇති නොවූ කුසලයන් ඇති නොවන ලෙසත්, ඇති වූ කුසලය නොපවත්නා ලෙසත් ආවරණය කරන කුසලයට බාධා කරන ධර්මයෝ නීවරණ නම් වෙති. බලවත් ලෝභය කාමච්ඡන්ද නීවරණයය. ද්වේෂය ව්‍යාපාද නීවරණයය. තීනමිද්ද නීවරණ ආදිය ඒ නම් වලින් දැක්වෙන චෛතසිකයෝය. අවිජ්ජා නීවරණය මෝහ චෛතසිකයය. ලෝභය ද්වේෂය තීනය මිද්දය උද්දච්චය කුක්කුච්චය විචිකිච්ඡාවය මෝහය කියා චෛතසික ධර්ම වශයෙන් නීවරණ අටක් වෙයි. තීන මිද්ද චෛතසික දෙක හා උද්දච්ච කුක්කුච්ච චෛතසික දෙකත් එක් එක් නීවරණය වශයෙන් දේශනා කර තිබෙන්නේ කෘත්‍ය වශයෙන් හා උත්පත්ති හේතු වශයෙන්ද විරුද්ධ ධර්මයන්ගේ වශයෙන්ද ඇති සමානකම් නිසාය. තීන මිද්ද චෛතසික දෙකින්ම සිදු කරන්නේ සිත හැකිලවීම වූ එකම කෘත්‍යය. උද්දච්ච කුක්කුච්ච චෛතසික දෙකින්ම සිදු කරන්නේ සිත චංචල කිරීමය. තීන මිද්ද දෙකටම හේතු වන්නේ අලස බව හා කය නොසොල්වන බවය. උද්දච්ච කුක්කුච්ච දෙකට හේතු වන්නේ ඥාති ව්‍යසන ආදිය ගැන කල්පනා කිරීමය. තීන මිද්ද දෙක වීරියට විරුද්ධය. උද්දච්ච කුක්කුච්ච දෙක සමතයට විරුද්ධය. මෙසේ ඇති සමානකම් නිසා තීන මිද්ද දෙක එක් නීවරණයක් වශයෙන්ද උද්දච්ච කුක්කුච්ච දෙක එක් නීවරණයක් වශයෙන්ද දේශනය කර ඇත්තේය. දෙවන පාඩම අනුසය. කාමරාග අනුසය, භවරාග අනුසය, පටිගානුසය, මානානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡා අනුසය, අවිජ්ජා අනුසය කියා අනුසය ධර්ම හතකි. කාරණයක් පැමිණි කල්හි නැගී ආ හැකි පරිදි සත්ව සන්තානයෙහි යටපත් වී පවත්නා කාමරාගාදීහු අනුෂය නම් වෙති. වෙන්වෙන් වූ පරමාර්ථ ධර්ම වශයෙන් ඉපිද නැති බැවින් ඒවා ඇති බව අප්‍රකටය. ඇති බව ප්‍රකට වන්නේ කරුණක් ඇති වූ කල්හිය. අනුෂය අවස්ථාවය, පරිුට්ඨාන අවස්ථාවය, ව්‍යතික්‍රමණ අවස්ථාවේයයි කාමරාග්ද ආදීන්ගේ අවස්ථා තුනක් ඇත. ලෝකෝත්තර මාර්ගඥානය උපදවා එහි බලයෙන් මතු නූපදිනා පරිදි කාමරාග ආදිය ප්‍රහාණය නොකළ පුද්ගලයන්ගේ සන්තානයෙහි කාමරාග ආදිය ප්‍රකටව නැතද සෝබන ස්ත්‍රී පුරුෂයන් මුණගැසීම් ආදියෙන් මතුවී ආ හැකි හැටියට ඒවා යටපත් වී නිදා ඉන්නාක් මෙන් පවතින්නේය. කාමයන්ගෙන් සම්පූර්ණයෙන් ඈත්ව වනගත වී ධ්‍යාන උපදවාගෙන සිටින මහ තවුසන්ටද සමහර අරමුණු මුණගැසීමෙන් කාමරාගය නැගී ඒමෙන් ධ්‍යානය පිරිහෙන්නේ ඒවා ඇති බව නොදැන සැටියට සන්තානයේ යටපත් වී ඇති බැවිනි. කරුණක් ඇති වූ කල්හි නැග ආහැකි හැටියට කාමරාග ආදීන්ගේ යටපත් වී පවත්න අවස්ථාව අනුසය අවස්ථාවයය. අනුසය අවස්ථාවෙහි පවත්නා කාමරාග ආදිය සෝබන ස්ත්‍රී පුරුෂ රූප දර්ශනාදී කරුණක් ඇති වූ කල්හි මතුවන්නේය, නැගී එන්නේය. නැගී ඒමයයි කියනුයේ ජවන චිත්තය හා එක්ව උත්පාද ආදී ෂණත්‍රයට පැමිණීමය. එසේ ජවන චිත්තය හා එක්ව උත්පාදාදී ෂණත්‍රයට පැමිණ සිටීම කාමරාගාදීන්ගේ පරිුට්ඨාන අවස්ථාවය. සමහර විට නැග ආවා වූ කාමරාග ආදිය එපමණින්ම සංසිඳී යන්නේය. සමහර විටක ඒවා එපමණින් සංසිඳී නොගොස් කාය වාග් ద్వාරයන්ට පැමිණ ක්‍රියාවෙහි යෙදෙන්නට වන්නේය. නැගී සිටියා වූ කාමරාග ආදී අනුව වර්ධ කිරීම කාමරාග ආදී ක්‍රියාකාරී භාවයට පැමිණීමයය. කාමරාග ආදීන්ගේ ක්‍රියාකරන අවස්ථාව ව්‍යතික්‍රමණ අවස්ථාවය. ලෝභාදීන්ගේ මේ අවස්ථා තුනෙන් පළමුවන අනුසය අවස්ථාවේ සිටිනා ලෝභාදීහු අනුෂය නම් වෙති. ඔහු ඒකාන්ත පරමාර්ථ ධර්මයෝ නොවෙති. පරමාර්ථ ධර්මයන්ගේ එක්තරා අවස්ථාවක් වන බැවින් පරමාර්ථ නොවන්නාහුද නොවෙති. කරුණක් ඇතිවන විටක ඉපදිය හැකි පරිදි යටපත්ව පවත්නා කාම තණ්හාව කාම රාගානුසය නමි. එබඳු වූ රූපාරූප තණ්හාව භවරාග අනුසය නමි. ද්වේෂය පටිගානුසය නමි. මාන දිට්ඨි විචිකිච්ඡා චෛතසික මානානුසය දිට්ඨානුසය විචිකිච්ඡා අනුසය නම් වෙයි. මෝහය අවිජ්ජානුසය නම් වෙයි. මෙසේ අනුසය හතක් වුවද කාමරාග අනුසය භවරාග අනුසය යන දෙක එකම ලෝභ චෛතසිකය වන බැවින් චෛතසික ධර්ම වශයෙන් ඇත්තේ අනුසය හයකි. සංයෝජන. කාමරාග සංයෝජනය, රූපරාග සංයෝජනය, අරූපරාග සංයෝජනය, පටිග සංයෝජනය, මාන සංයෝජනය, දිට්ටි සංයෝජනය, සීලබ්බත පරාමාස සංයෝජනය, විචිකිච්ඡා සංයෝජනය, උද්දච්ච සංයෝජනය, අවිජ්ජා සංයෝජනය කියා සූත්‍රාන්තික ක්‍රමයෙන් සංයෝජන දහයකි. කාමරාග, භවරාග, පටිග, මාන, දිට්ටි, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා, ඉස්සා මච්චරිය අවිජ්ජා කියා අභිධර්ම ක්‍රමයෙන් සංයෝජන 10කි. සසර දුකින් මිදෙන්නට නොදී සත්වයන් සංසාරෙහි බැඳ තබන රැහැනවන බැවින් මේ කාම රාග ආදී ධර්මයෝ සංයෝජන නම් වෙති. ආශ්‍රව ආදීෙහි භව නාමයෙන් දැක් වූ රූප අරූප තණ්හා දෙක මෙහි රූප රාග සංයෝජනය අරූප රාග සංයෝජනය කියා දෙකක් කොට දක්වා තිබේ. කාම රාග සංයෝජන රූප රාග සංයෝජන අරූප රාග සංයෝජන යන මේ තුනම ධර්ම වශයෙන් ගන්නා කලෙහි එකම ලෝභ චෛතසිකයය. දිට්ඨි සංයෝජන සීලබ්බත පරාමාස සංයෝජන යන දෙකින් ගැනෙන්නේද එකම දිට්ඨි චෛතසිකයය. එබැවින් චෛතසික ධර්ම වශයෙන් නැත්තේ සංයෝජන 9කි. ලෝභය, ද්වේෂය, මෝහය, දිට්ඨිය, මානය, විචිකිච්ඡාව, ඖද්ධත්‍ය, ඊර්ෂ්‍යාව, මාත්සර්ය යන මේවා සංයෝජන 9යය. ක්ලේශ ලෝභය, ද්වේෂය, මෝහය, මානය, දිට්ඨිය, විචිකිච්ඡාව, තීනය, උද්දච්ච, අහිරිකය, අනෝතප්පය කියා ක්ලේශ 10කි. සත්ත්ව సంతානේ දවන තවන ධර්මයෝ යන අර්ථයෙන්ද කිලිටි කරන පහත් බවට පමුණවන ධර්මයෝ යන අර්ථයෙන්ද ලෝබාදී දසය ක්ලේශ නම් වේ. මේ ධර්මයන්ගේ හැටි චෛතසික පරිච්ඡේදෙහි දැක් වූ පරිද්දෙන් දත යුතුය. මේ ධර්මයන්ගෙන්ද දවන තවන ස්වභාවය අධිකව ඇත්තේ ලෝභ ද්වේෂ දෙකෙහිය. කිලිටි කරන ස්වභාවය සියල්ලෙහිම වෙනසක් නැතිව ඇති බව කිය යුතුය. කෙලෙස් 1500 ගණන් ගන්නා ක්‍රමය මෙසේය. සිත් සියල්ල ආරම්මන විජානන ලක්ෂණයෙන් සමාන බැවින් එක් ධර්මයක් වශයෙන් ගණන් ගනු ලැබේ. සිතය චෛතසික දෙපනස යන මේ ධර්ම රාශියට නාම ධර්ම 53යි කියනු ලැබේ. නාම ධර්ම 53 නිෂ්පන්න රූප 18 ලක්ෂණ රූප 4 යන මේ ධර්ම 57 අධ්‍යාත්මික බාහ්‍ය වශයෙන් ද්විගුණ කර කලෙහි 150ක් වෙයි. කෙලෙස් ඇතිවන්නේ ඒ ධර්ම 150 අරමුණු කොටය. එබැවින් ඒ ධර්ම 150 කෙලෙස් 10ෙන් වැඩි කරනු ලැබේ. එසේ කළ කලෙහි 1500ක් වෙයි. එයට කෙලෙස් 1500යි කියනු ලැබේ. තුන්වන පාඩම මිශ්‍රක සංග්‍රහය. හේතුය, ධානාංගය, මාර්ගාංගය, ඉන්ද්‍රියය, බලය, අධිපතිය, ආහාරයයි මිශ්‍රක සංග්‍රහය ධර්ම කොටස් 7කින් යුක්තය. මෙයට මිශ්‍රක සංග්‍රහයයි කියනුයේ මෙහි දැක්වෙන ධර්ම කොටාසවල කුසල අකුසල දෙවර්ගයම ඇති බැවිනි. හේතු ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අදෝස, අමෝහ කියා හේතු 6කි. අමෝහ යනු ප්‍රඥා චෛතසිකයය. හේතු ගැන තෘතීය පරිච්ඡේදයේ හේතු සංග්‍රහයෙහි කියා ඇත. ධ්‍යාන අංග විතක්ක, විචාර, ප්‍රීති, ඒකාග්‍රතා, සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛාව කියා ධ්‍යාන අංග 7කි. සිත අරමුණට යොමු වන්නේ, අරමුණ කරා යන්නේ, අරමුණෙහි ගමන් කරන්නේ ධානාංගයන්ගේ බලයෙනි. ධානාංග වමනා නැත්තේ පංච විඥානයන්ට පමණකි. ඒ සිත්වලට ධානාංග වමනා නැත්තේ ප්‍රසාදෙහි ගැටි ඇති අරමුණ ගනිමින් එහිම උපදින නිසාය. ද්විපංච විඥානයේ හැර සියලුම සිත්වල ධානාංග ලැබෙන්නේය. සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා යන මේ තුනෙන්ම ගැනෙන්නේ එකම වේදනා චෛතසිකයය. එබැවින් චෛතසික ධර්ම වශයෙන් ඇත්තේ විතක්ක, විචාර, ප්‍රීති, ඒකාග්‍රතා, වේදනාව කියා ධානාංග පහකි. දෝමනස්ස අකුසල ධානාංගයකි. අනික්වා කුසල අකුසල දෙපක්ෂයටම සාධාරණය. මාර්ග අංග සම්මාදිට්ටි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, මිච්ඡා දිට්ටි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වායාම, මිච්ඡා සමාධි කියා මාර්ගංග 12කි. මෙහි සම්මා දිට්ඨිය යනු ප්‍රඥා චෛතසිකයය. සම්මා සංකප්පය යනු විතර්ක චෛතසිකයය. සම්මා වාචාදී තුන විරති චෛතසිකයෝය. සම්මා වායාම යනු වීරිය චෛතසිකයය. සම්මා සති යනු සති චෛතසිකයය. සම්මා සමාධි යනු ඒකාග්‍රතා චෛතසිකයය. මිච්ඡා දිට්ඨිය යනු අකුසල දිට්ඨි චෛතසිකයය. මිච්ඡා සංකප්පය යනු අකුසල චිත්තයන්හි යෙදෙන විතර්ක චෛතසිකයය. මිච්ඡා වායාම යනු අකුසල් සිත්වල යෙදෙන වීරිය චෛතසිකයය. මිච්ඡා සමාධි යනු විචිකිච්ඡා සහගත සිත හැර ඉතිරි අකුසල් චිත්තයන්හි ඒකාග්‍රතා චෛතසිකයය. විචිකිච්ඡා සහගත සිත්හි ඒකාග්‍රතාව ඉන්ද්‍රිය බලභාවයටද නොපෙමිණෙන බව මතක තබා ගත යුතුය. මෙහි විතර්ක, වීරිය, ඒකාග්‍රතා යන චෛතසික තුන දෙතන යෙදී ඇති බැවින් ධර්ම වශයෙන් ලැබෙන්නේ මාර්ගාංග 9කි. ප්‍රඥා, විතර්ක, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, වීරිය, සති, ඒකාග්‍රතා, දිට්ඨි යනු මාර්ගාංග වන චෛතසික 9ය. සම්මා දිට්ඨි ආදී මේ ධර්මයෝ සමූහ සමූහ වී සිත දුගටියට අභිමුඛ කොට අකුසල විසේහිද සුගතියට හා නිවනට අභිමුඛ කොට කුසල ක්‍රියා විශේෂෙහිද ගමන් කරවති. දුගති සුගති නිර්වාණයන්ට පළමුවන මාර්ගයේ අංග වීමෙන් සම්මා දිට්ඨි ආදී මාර්ගාංග නම් වෙති. මෙහි මාර්ගයයි කියනුයේ උපායටය. ප්‍රාණඝාත කර්මෙහි විතක්ක, විචාර, දෝමනස්ස, ඒකාග්‍රතා යන චතුරාංගික ධානයේද මිච්ඡා සංකප්ප, මිච්ඡා වායාම, මිච්ඡා සමාධි යන අංග තුනෙන් යුක්ත වන මාර්ගයද ලැබේ. මෙසේ සකල කුසල අකුසලයන් විශේෂෙහි ධානහා මාර්ග ලැබෙන හැටි ඒ ඒ සිත්වල යෙදෙන චෛතසිකයන් අනුව තේරුම් ගත යුතුය. හතරවන පාඩම ඉන්ද්‍රිය. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවි ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ඉත්ති ඉන්ද්‍රිය, පුරිස ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, මනින්ද්‍රිය, සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, සෝමනස්ස ඉන්ද්‍රිය, දෝමනස්ස ඉන්ද්‍රිය, උපේක්ඛා ඉන්ද්‍රිය, සද්ද ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය, අනඤ්ඤා තඤ්ඤ, සාමීති ඉන්ද්‍රිය, අඤ්ඤ ඉන්ද්‍රිය, අඤ්ඤතා ඉන්ද්‍රිය කියා ඉන්ද්‍රිය 20කි. තමා හා සම්බන්ධ ධර්මයන් කෙරෙහි අධිපතිකම් පවත්වන ධර්මයෝ ඉන්ද්‍රිය නම් වෙති. අධිපතිකම පැවැත්වීම යනු තමාට අනුකූල කරවා ගැනීමය. කියන ලද චක්කුවාදී ධර්මයෝ තමා හා සම්බන්ධ ධර්මයන් කෙරෙහි අධිපතිකම් කරන බැවින් ඉන්ද්‍රිය නම් වෙති. චක්කු ඉන්ද්‍රිය යනු චක්කු ප්‍රසාද රූපයය. එය චක්කු විඥාණයට අධිපතිය. චක්කු විඥාණයට ඇතිවිය හැක්කේ චක්කු ප්‍රසාදය අනුවය. චක්කු ප්‍රසාදය බොහෝ දීප්තිමත් වන කලෙහි එයට අනුව රූපය හොඳින් දක්නා චක්කු විඥානයක් ඇතිවේ. චක්කු ප්‍රසාදයේ දීප්ති අඩුවත හොත් එයට අනුව අරමුණ හොඳින් නොදක්නා චක්කු විඥානයක් ඇතිවේ. ඇසේ දොස් ඇති කලෙහි ඇති හැටියට නොපෙනී වස්තුන් කුඩා වී හෝ මහත් වී හෝ පැහැය වෙනස් වී හෝ පෙනෙන්නේ චක්කු විඤ්ඤාණය චක්කු ප්‍රසාදයට අනුකූලව ඇතිවන නිසාය. චක්කු විඤ්ඤාණයට චක්කු ප්‍රසාදයේ ස්වභාවය ඉක්මවා එයට අනුකූල නොවී ඇතිවිය නොහැකිය. චක්කු විඤ්ඤාණය තමාට අනුකූල කරවන නිසා චක්කු ප්‍රසාදය එක් ඉන්ද්‍රියකි. සෝත ඉන්ද්‍රිය අනු සෝත ප්‍රසාදේය, ගාන ඉන්ද්‍රිය අනු ගාන ප්‍රසාදේය, ජීව ඉන්ද්‍රිය අනු ජීවහා ප්‍රසාදේය, කාය ඉන්ද්‍රිය අනු කාය ප්‍රසාදේය. මේ ඉන්ද්‍රියෝ හතර දෙනද පිළිවෙලින් සෝත ගාන ජීවහා කාය විඤ්ඤාණයන් කෙරෙහි අධිපතිකම් කරති. ඉත් ඉන්ද්‍රිය අනු ස්ත්‍රී භාව රූපය, පුරිස ඉන්ද්‍රිය අනු පුරිස භාව රූපය. භාව රූප ස්ත්‍රී ආකාරය හා පුරුෂාකාරය ගැන්වීම වශයෙන් සම්පූර්ණ රූපයට අධිපතිකම කෙරේ. ස්ත්‍රී පුරුෂයන්ගේ අදහස් වලද සිතිවිලි වලද වෙනස්කමක් තිබේ. ඒට හේතුවත් ස්ත්‍රී පුරුෂ ස්වභාව දෙකමය. එබැවින් සාමාන්‍යයෙන් පංචස්කන්ධයේ කෙරෙහිම භාවරූපයන්ගේ අධිපතිකම ඇති බව කිය යුතුය. ජීවිත ඉන්ද්‍රිය රූප අරූප වශයෙන් දෙවදෑරුම් වෙයි. ජීවිත ඉන්ද්‍රිය රූපය, රූප ජීවිත ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය චෛතසිකය, අරූප ජීවිත ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රියය. ජීවිත ඉන්ද්‍රිය රූපය කර්මජ රූපයන්ටද, ජීවිත ඉන්ද්‍රිය චෛතසිකය චිත්ත චෛතසිකයන්ටද අධිපති බව කෙරෙයි. ඒ අධිපති බව කිරීම පරම්පරාව චිරකාලයක් පැවැත්වීම සම්බන්ධේනි. මන ඉන්ද්‍රිය අනු සිතය ආරම්භන විජානනය සම්බන්ධයෙන් තමා හා එක්ව උපදිනා ධර්මයන් කෙරෙහි සිත අධිපතිකම් කරනු ලැබේ. සුඛේන්ද්‍රිය දුක්ඛේන්ද්‍රිය සෝමනස්ස ඉන්ද්‍රිය දෝමනස්ස ඉන්ද්‍රිය උපේක්ඛා ඉන්ද්‍රිය යන මේ පස ධර්ම වශයෙන් එකම වේදනා චෛතසිකයය. එකම වේදනා චෛතසිකය සුඛේන්ද්‍රියාදී වශයෙන් ප්‍රභේදයට පැමිණෙන්නේ ආරම්මන රසයේ විඳීමේ ආකාරයෙනි. සුඛ සෝමනස්ස වේදනා දෙක ඉෂ්ඨාකාරයෙන් ආරම්මන රසය විඳී, දුක්ඛ දෝමනස්ස වේදනා දෙක අනිෂ්ඨාකාරයෙන් ආරම්මන රසය විඳී. උපේක්ෂා වේදනා මධ්‍යස්ථ ආකාරයෙන් ආරම්මන රසය විඳී. සුඛ වේදනාහි වේදනා ආදීහු ඒ ඒ ආකාරයෙන් ආරම්මන රසය විඳීමෙහි සම්ප්‍රයුක්ත ධර්මයන්ට අධිපතිකම පවත්වති. සම්ප්‍රයුක්ත ධර්මයෝ යයි කීයේ ඒ ඒ වේදනා හා බැඳී උපදිනා චිත්ත චෛතසිකයන්ටය. සද්දීන්ද්‍රිය යනු ශ්‍රද්ධා චෛතසිකයය, විරිය ඉන්ද්‍රිය යනු වීරිය චෛතසිකයය, සති ඉන්ද්‍රිය යනු ස්මෘති චෛතසිකයය, සමාධි ඉන්ද්‍රිය යනු ඒකාග්‍රතා චෛතසිකයය. විචිකිච්ඡා සහගත සිතේ ඒකාග්‍රතාවය හැරිය. පංචීන්ද්‍රිය යනු ලෞකික සිත්වල ප්‍රඥාවය. මේ ධර්ම පහෙන් ශ්‍රද්ධාව බුද්ධාදී වස්තුන්හි විශ්වාසය තැබීම සම්බන්ධයෙන් සම්ප්‍රයුක්ත ධර්මයන්ට අධිපති වෙයි. වීරිය ක්‍රියාවෙහි නොපසු බැසීම සම්බන්ධයෙන්ද, ස්මෘතිය කලයුත්ත ඉක්මයා නොදීම සම්බන්ධයෙන්ද, සමාධිය අරමුණෙහි මනාකොට පිහිටීම සම්බන්ධයෙන්ද, ප්‍රඥාව අරමුණේ සැටි දැනගැනීම සම්බන්ධයෙන්ද සම්ප්‍රයුක්ත ධර්මයන්ට අධිපතිකම් කරන්නේය. අනඤ්ඤාතඤ්ඤ සාමීති ඉන්ද්‍රිය යනු සෝවන් මාර්ග චිත්තේ ප්‍රඥාවය. අනඤ්ඤාතඤ්ඤස් සාමීති ඉන්ද්‍රිය යන වචනේ තේරුම නොදන්නා ලද්ද දැනගන්නට ඕනෑය කියා උත්සාහ කරන්නහුගේ ඉන්ද්‍රියය යනුය. පෙර කිසි කලෙක නොදත් චතුසත්‍ය ධර්මය හා නිවන් දැක දැනගැනීමිය යන උත්සාහයෙන් විදර්ශනා වඩන්නහුට ඒ උත්සාහය නිසා ඇතිවන ඥානය වන බැවින් ප්‍රථම මාර්ග ඥානය අනඤ්ඤාතඤ්ඤාසාමීති ඉන්ද්‍රිය නම් වේ. අඤ්ඤේන්ද්‍රිය යනු සෝවාන් ඵලචිත්තේ පටන් අරහත් මාර්ග චිත්තේ දක්වා ඇති ලෝකෝත්තර සිත 6හි ප්‍රඥාවය. අඤ්ඤේන්ද්‍රිය යන වචනේ තේරුම දැනගන්නා ඉන්ද්‍රිය යනුය. සෝවාන් මාර්ග ඥානෙන් පෙර නොදන්නා ලද්ද දැනගත්තේ වී නමුත් ක්ලේශ ප්‍රහාණ කෘත්‍ය නොනිමි බැවින් මේ ඥාන 6ෙන් වරක් දැනගන්නා ලද්දම නැවත නැවත බලනු ලැබේ. අඤ්ඤතා වින්ද්‍රිය යනු අරහත් ඵල චිත්තයේ ප්‍රඥාවය. අඤ්ඤතා වින්ද්‍රිය යන්නේහි තේරුම දත යුත්ත දන අවසන් කළ තැනැත්තාගේ ඉන්ද්‍රිය යනුයි. මෙසේ ඉන්ද්‍රිය දෙවිස්සක් වතුදු ධර්ම වශයෙන් ගන්නා කල්හි වේදනා ඉන්ද්‍රිය පහ එකම වේදනා චෛතසිකය වන බැවින්ද පඤ්චේන්ද්‍රියාදී අවසාන ඉන්ද්‍රිය හතර එකම ප්‍රඥා චෛතසිකය වන බැවින්ද එකක් වූ ජීවිත ඉන්ද්‍රිය රූපාරූප වශයෙන් ධර්ම දෙකක් වන බැවින්ද ධර්ම වශයෙන් ඉන්ද්‍රිය ඇත්තේ 16කි. ප්‍රසාද රූප පහ භාව රූප දෙක ජීවිත රූපය ජීවිත ඉන්ද්‍රිය චෛතසිකය චිත්තය වේදනාව සද්ධා වීරිය සති ඒකාග්‍රතා පඤ්ඤා යන චෛතසික පහද යන මේ ධර්මයෝ 16 දෙන ඉන්ද්‍රිය ධර්මයෝය. ඉන්ද්‍රිය දැනගැනීමේ ප්‍රයෝජනය පරමාර්ථ ධර්මයන් නොහඳුනන ඒවායේ බලය ගැන දැනීම නැති අයගේ ඉන්ද්‍රියයන්ගෙන් කෙරෙන වැඩ අභ්‍යන්තරෙහි පවත්නා ආත්මයකින් කෙරෙන වැඩයයි වර්ධවා තේරුම් ගනිති. ඉන්ද්‍රියන්ම හෝ ආත්මයයි වර්ධවා සිතා ගනිති. ඉන්ද්‍රිය ධර්ම තේරුම් ගැනීම ලෝකයා විසින් ඇති හැටියට සලකන ආත්මය නැති බව තේරුම් ගැනීමට උපකාරී වේ. ආත්මයක් ඇතැයි මුලා වී සිටින ජනකාය ඉන් මිදවීම පිණිස තථාගතයන් වහන්සේ විසින් මේ ඉන්ද්‍රිය දෙවිස්ස වදාරා තිබේ. පස්වන පාඩම බල. සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, පඤ්ඤා බල, හිරි බල, ඔත්තප්ප බල, අහිරික බල, අනෝතප්ප බල කියා බල ධර්ම 9කි. විරුද්ධ ධර්මයන් මර්ධනය කරන බැවින්ද විරුද්ධ ධර්මයන් විසින් නොසලවිය හැකි බැවින්ද ශ්‍රද්ධාදීහු බල නම් වෙති. දිට්ටි විචිකිච්ඡා ආදීහු ශ්‍රද්ධාවට විරුද්ධයෝය. ඒ ධර්මයන් විසින් සලවිය නොහෙන බැවින් ශ්‍රද්ධාව බලයකි. අලස බවින් කම්පා කළ නොහෙන බැවින් වීරිය බලයකි. අකුසල ධර්මයන් විසින් නොසලවිය හැකි බැවින් සතිය බලයකි. උද්දච්චයෙන් නොසලවිය හැකි බැවින් සමාධිය බලයකි. සමාධිය යනු ඒකාග්‍රතාවයය. මෝහයෙන් නොසලවිය හැකි බැවින් ප්‍රඥාව බලයකි. අහිරිකයෙන් කම්පා කළ නොහෙන බැවින් හිරිය බලයකි. අනෝතප්තයෙන් කම්පා කළ නොහෙන බැවින් ඔත්තප්පය බලයකි. හිරියෙන් කම්පා කළ නොහෙන බැවින් අහිරිකය බලයකි. ඔත්තප්පයෙන් කම්පා කළ නොහෙන බැවින් අනෝතප්පය බලයකි. වීර චෛතසිකය නොයදන සිත්වල බලධර්ම නොලැබේ. අධිපති ඡන්දාධිපතිය, චිත්තාධිපතිය, විරියාධිපතිය, විමංසාධිපතිය කියා අධිපති ධර්ම හතරකි. අඤ්ඤං තමන්ට අනුකූල කරවා ගන්නෝ, අඤ්ඤං තමන්ගේ කැමැත්තේ හැටියට හසුරුවන්නෝ අධිපති හුය. තමන් හා සම්ප්‍රයුක්ත ධර්මයන් තමාට අනුකූල කරගන්නා ධර්මයන්ටද අධිපතියයි කියනු ලැබේ. ඡන්දා ආදීහු තමන් හා සම්ප්‍රයුක්ත ධර්මයන් තමන්ට අනුකූල කරවන්නෝය. එබැවින් ඒ ධර්මයෝ අධිපතිහු නම් වෙති. ඡන්දාධිපතිය යනු ද්විහේතුක ත්‍රිහේතුක ජවනයන්හි යෙදෙන ඡන්ද චෛතසිකයය. චිත්තාධිපති යනු ද්විහේතුක ත්‍රිහේතුක ජවන චිත්තයය. විරියාධිපති යනු ද්විහේතුක ත්‍රිහේතුක ජවනයන්හි යෙදෙන වීරිය චෛතසිකයය. විමංසා අධිපති යනු ප්‍රඥා චෛතසිකයය. ඒක හේතුක අහේතුක ජවන චිත්තයන් හා ඒවායේ යෙදෙන වීරයත් අධිපති භාවයට නොපැමිණෙයි. ඡන්ද ප්‍රඥා චෛතසික දෙක අහේතුක ඒක හේතුක ජවනයන්හි යෙදෙන්නේද නැත. ඡන්ද චිත්ත වීරිය විමංශ යන මේ සතරම අධිපති ධර්මවතුදු එකවරකදී අධිපති වන්නේ එයින් එක් ධර්මයක් පමණකි. සමහර සිතක ඡන්ද විරිය විමංශ යන තුනම යෙදෙයි. එහෙත් ඒ අවස්ථාවේදී චිත්තය අධිපති වෙතොත් චෛතසික තුනෙන් එකකදු අධිපති නොවේ. යම්කිසි අවස්ථාවක ඡන්දය අධිපති වේ නම් ඒ අවස්ථාවේ චිත්ත විරිය විමංශයෝ අධිපති නොවෙති. වීරිය විමංශයන් අධිපති වන කල්හිද එසේමය. ඉන්ද්‍රිය අධිපති දෙපක්ෂයේ වෙනසද තේරුම් ගත යුතුය. ඉන්ද්‍රියෝද අන්‍ය ධර්මයන් තමන්ට අනුකූල කරන් ගන්නෝය. අධිපති හුද අන්‍ය ධර්මයන් තමන්ට අනුකූල කරගන්නෝය. ඒ දෙපක්ෂයේ ඉන්ද්‍රිය ධර්මයන් අධිපතිකම් කරන්නේ තමන් විසින් සිදු කරන කෘත්‍ය විශේෂෙහි පමණකි. එසේ කරන්නේද අධිපති ධර්මයට අනුකූල වෙමින්මය. එබැවින් ඉන්ද්‍රියෝ යටත් රජවරුන් වැනිය. අධිපතිහු අධිරාජ්‍යයන් වැනිය. ඡන්දාධිපති යනු යම් කිසිවක් සිදු කිරීමේ බලවත් ඕනෑකමය. ඕනෑකම ඇතිනම් නොකළ හැකි දෙයක් නැතැයි කියා ඡන්දය පෙරදරි කරගත් තැනැත්තා හට ඕනෑ කරන දෙය සිදු කිරීම වශයෙන් ඔහුගේ අදහස අනුව ඡන්දය සහිත වූ කුසල් වූ හෝ අකුසල් වූ හෝ බොහෝ සිත් ඇතිවන්නේය. එසේ ඇතිවන සිත් හා ඒවායේ යෙදෙන චෛතසිකද ඡන්දය අධිපති කොට ඇතිවන ධර්මයෝය. චිත්ත ආදිය අධිපති වන හැටිද මේ නයින් සලකා ගත යුතුය. ආහාර කබලින්කාර ආහාරය, පස්ස ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරයයි ආහාර හතරකි. ආහාර යන වචනයේ තේරුම යම් කිසි ඵලයක් ඇතිකරන හේතුව යනුයි. නොඑක් දේ ඇතිකරන හේතු බොහෝ ඇත්තේය. ඒ හේතුව නතුරෙන් කබලින්කාර ආහාර ආදී සතර අධ්‍යාත්මික සන්තානයට අයත් නාම රූපයන්ගේ ඇතිවීමට හා පැවැත්වට විශේෂයෙන් හේතුවන බැවින් ඒවාට ආහාර යන නාමය දී තිබේ. කබලින්කාර ආහාරය යනු අනුභව කරන ආහාරවල ඕජාවය. එයින් ශරීරයෙහි ආහාරජ රූප ඇති කරනු ලැබේ. වී ඇටයක බලය ප්‍රධාන වන්නේ ගොයම් පැලය ඇති කිරීමටය. ඇති වූ ගොයම් පැලයේ වැඩීමට හා මාස ගණනක් පැවැත්වීමට ප්‍රධාන හේතු වන්නේ පෝර හා වතුරය. එමෙන් කබලින්කාර ආහාරයෙන් ජීවත්වන සත්වයන්ට කර්මය ප්‍රධාන වන්නේ ප්‍රතිසන්ධියේදී රූප ඇති කිරීමටය. ඉන්පසු සත්වයාගේ වැඩීමට හා කලක් ජීවත්වීමටත් ප්‍රධාන වන්නේ ඍතු ආහාර දෙකය. කර්මජ රූප පරම්පරාව මරණය තෙක් පවතින්නේ ඍතු ආහාරයන්ගේ අනුග්‍රහයනි. ඍතුවටද තමාගේ කෘත්‍ය කළ හැකි වන්නේ ආහාරයේ උපකාරය ලැබෙන හොත්ය. එබැවින් සත්වයාගේ වැඩීමට හා කලක් ජීවත්වීමට ආහාරයාගේ උපස්තම්භනයම ප්‍රධාන වේ. එබැවින් කබලින්කාර ආහාරයේ විශේෂ හේතුවක් වශයෙන් වදාරා තිබේ. පස්ස ආහාරයේ යනු පස්ස චෛතසිකය. එයින් වේදනාව ඇති කරනු ලැබේ. පක්ෂීහු ඔවුන්ගේ තුඩින් ආහාර ගෙන ජීවත් වෙති. තුඩ නැති වුවහොත් ආහාර ගැනීමට ක්‍රමයක් නැතිව ඔවුහු මැරෙන්නාහ. එමෙන් මේ සත්වයෝ පස්සය කියා ආරම්මන රසය ලබා වේදනාවෙන් ඇතිවීමෙන් තණ්හාව ඇතිකරගෙන සංසාරය දික්කර ගනිති. පස්සයක් නැතිනම් වේදනා තණ්හාවන්ට ඇතිවිය නොහි සංසාරයේ සිඳී යන්නේය. සංසාර ප්‍රවෘත්තියට පස්සය ප්‍රධාන හේතුවක් වෙයි. එබැවින් එය ආහාර නාමයෙන් වදාරා තිබේ. මනෝ සංචේතන ආහාරය යනු කුසල අකුසල චේතනාවය. එයින් කාම, රූප, අරූප යන භවත්‍රයෙහි ප්‍රතිසන්ධිය ඇති කරනු ලැබෙයි. පක්ෂීහු ගසින් ගසට පියාඹා ආහාර සපයාගෙන ජීවත් වෙයි. එමෙන් මේ සත්වයෝ කර්ම බලයෙන් භවයෙන් භවයට යමින් සංසාරය පවත්වති. ඉදින් සත්වයා නැවත නැවත භවයෙන් භවයට යවන කර්මය නැතිනම් සංසාර ප්‍රවෘත්තිය නොවන්නේය. සංසාරයේ දිගින් දිගට නොසිඳී පැවැත්මට කර්මයද විශේෂ හේතුවකි. එබැවින් එයටද ආහාර නාමය දී තිබේ. විඥාන ආහාරය යනු චිත්තය. එයින් ප්‍රතිසන්ධියේදී ස්පර්ශ, වේදනා ආදී නාම ධර්මයන් හා කර්මජ රූප ඇති කරනු ලැබේ. ප්‍රවෘත්ති කාලයේදී චිත්තජ රූප හා චෛතසික ධර්ම එයින් ඇති කරනු ලැබේ. විඥානයක් නැතිනම් නාම රූපයන් ඇති නොවි සංසාරයේ සිඳී යන්නේය. සංසාර ප්‍රවෘත්තියට විඥානයද ප්‍රධාන හේතුවකි. එබැවින් එයටද ආහාර නාමය දී තිබේ. ආහාර හතරෙන් කබලින්කාර ආහාරය, රූප ආහාරය ය. ඉතිරි තුන අරූපයෝය. අයවැනි පාඩම බෝධිපාක්ෂික සංග්‍රහය. බෝධි යනු ලෝකෝත්තර මාර්ග ඥානයට නමකි. ලෝකෝත්තර මාර්ග ඥානයට උපකාරවන ධර්මයෝ බෝධිපාක්ෂික නම් වෙති. සතිපට්ඨානය, සම්‍යක් ප්‍රදානය, ඉර්ධිපාදය, ඉන්ද්‍රිය, බලය, බෝධ්‍යාංගය, මාර්ගාංගයයි බෝධිපාක්ෂික ධර්ම කොටස් හතකි. සතිපට්ඨාන හතරක්ද, සම්‍යක් ප්‍රදාන හතරක්ද, ඉර්ධිපාද හතරක්ද, ඉන්ද්‍රිය පසක්ද, බල පසක්ද, බෝධ්‍යාංග හතක්ද, මාර්ගාංග අටක්ද වන බැවින් වෙන්වෙන් වශයෙන් බෝධිපාක්ෂික ධර්ම 37ක් වෙයි. සතිපට්ඨාන. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ලෙස සතිපට්ඨාන හතරකි. සිතට නානා ආරම්මණෙහි විසිර යා නොහෙන ලෙස කායාදී ආරම්මණයන්හි මනාකොට පිහිටන සතිය සතිපට්ඨාන නම් වෙයි. එය ධර්ම වශයෙන් එකක් වුවද පිහිටන ස්ථාන වූ කාය ආදී ආරම්මණයන්ගේ වශයෙන් හතරක් කොට වදාරා තිබේ. ආශ්වාස ප්‍රාශ්වාස දෙකෙහි හා කේසාදී කාය කොට්ටාසයන්හිද පවත්වන සිහිය කායානුපස්සනා සතිපට්ඨාන නම් වෙයි. නවාකාර වේදනාවන්හි පවත්වන සිහිය වේදනානුපස්සනා සතිපට්ඨාන නම් වෙයි. සරාග ආදී වශයෙන් සොළොස් ආකාර වන චිත්තයන්හි පවත්වන සිහිය චිත්තානුපස්සනා සතිපට්ඨාන නම් වෙයි. පංච ප්‍රභේද වූ නීවරණ ආදී ධර්මයන්හි පවත්වන සිහිය ධම්මානුපස්සනා සතිපට්ඨාන නම් වෙයි. සම්යක් ප්‍රධාන. උපන් අකුසලයෙන් ප්‍රහාණය පිණිස කරන ව්‍යායාමය, නූපන් අකුසලයෙන් නූපදීම පිණිස කරන ව්‍යායාමය, නූපන් කුසලයන් ඉපදීම පිණිස කරන ව්‍යායාමය, උපන් කුසලයන් දියුණුවීම පිණිස කරන ව්‍යායාමය. මෙසේ සම්‍යක් ප්‍රධාන හතරකි. බොහෝ වෙහෙසීම නිසා ශරීරයේ ලේ සිඳී මස් වියලී ගොස් ඇටත් සමත් නහරත් ඉතිරිවන තත්වයට පැමිණියත් ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට කරන වීරිය නොනවත්වමි යකියා පවත්වන බලවත් වීරියය සම්‍යක් ප්‍රධාන වීරිය නම් වෙයි. ඒ වීරිය ධර්ම වශයෙන් එකක් වුවද එයින් සිදුවන්නේ කෘත්‍යයන් අනුව සම්‍යක් ප්‍රධාන හතරක් කොට වදාරා තිබෙයි. තමා අතින් යම් පාපකර්මයක් කෙරීයත් නම් එබඳු පාපයක් නිවනට පැමිණීම දක්වා තමා අතින් නැවත සිදු නොවනු සඳහා සිල් පිරීමෙහි හා සමත විදර්ශනා භාවනන්හි යෙදීමෙහි පවත්වන බලවත් වීරිය පළමුවන සම්‍යක් ප්‍රධානයේය. තමා අතින් සිදු වූ බවක් නොදන්නා වූ අනුන් කරනු දැකීමෙන් ඇසීමෙන් හෝ බණපොත්වලින් හෝ දැනගන්නා ලද පාපකර්මයන් තමාගේ සන්තානයෙහි කිසි කලෙක ඇති නොවීම පිණිස තමා අතින් ඒ පව්කම් නොකරනු පිණිස සිල් පිරීමෙහි හා සමත විදර්ශනා භාවනන්හි යෙදීමෙහිද පවත්වන වීරිය දෙවන සම්‍යක් ප්‍රදානයයි. කුසල ධර්මයන් අතුරෙන් එතෙක් තමාගේ සන්තානයෙහි ඇති නො වූ සීල සමත විදර්ශනා භාවනා කුසලයන් ඇතිකර ගැනුම පිණිස කරන ව්‍යායාමය තවත් ක්‍රමයකින් කියතහොත් සප්ත විසුද්ධීන් අතුරින් නොලැබූ විසුද්ධීන් ඇතිකර ගැනීම පිණිස පවත්වන වීරිය තුන්වන සම්‍යක් ප්‍රදානයයි. කෘතඥ පුද්ගලයා විසින් යම් සීලාදී ගුණයක් ඇතිකරගෙන ඇතත් කෙලෙසුන්ට වසඟ වීමෙන් හෝ භවාන්තරයකට පැමිණීමෙන් හෝ ඔහුගේ ඒ ගුණ පිරිහියා හැක. එසේ නොවනු පිණිස ලෝකෝත්තර මාර්ගයට පැමිණ ඒ ගුණ ස්ථීර කර ගැනීම සඳහා කරන ව්‍යායාමය හතරවන සම්‍යක් ප්‍රදානයය. ඉර්ධිපාද ඡන්ද චිත්ත විරිය විමංසා මෙසේ ඉර්ධිපාද හතරකි. ඉර්ධි අනු යම් කිසිවක සිද්ධියය එනම් හරියාමය. අනේක ප්‍රකාර ඉර්ධි ඇත්තේය. ඒ ඉර්ධි නතුරෙන් මේ බෝධිපාක්ෂික ධර්ම කතාවෙහි ඉර්ධිය වශයෙන් ගැනෙන්නේ බුද්ධ ශාසනයෙහි භාවනාවෙන් උපදවන ධ්‍යාන අභිඤ්ඤා මාර්ගඵල සංඛ්‍යාත මහත්ගත ලෝකෝත්තර ධර්ම සමූහයය. ඉර්ධි පාදේයයි කියනුයේ ඒ ඉර්ධීන්ට පැමිණීමට ඒවා ලැබීමට ප්‍රධාන වශයෙන් උපකාරවන ඡන්ද චිත්ත වීරිය විමංස යන මේ ධර්ම හතරටය. බුදුසසුනේහි යෝග කර්මයන් හෙවත් භාවනා බලයෙන් උපදවන මහත්ගත ලෝකෝත්තර ධර්ම ඉපදවීමට ඉතා දුෂ්කරය. දුබල වූ ඡන්ද ආදියෙන් ඒවා නොඉපදවිය හැකිය. ඒවා ඉපදවිය හැක්කේ මහත් වූ උපද්‍රවයකින් වුවද නැති කළ නොහෙන බලවත් වූ ඡන්ද ආදියෙන් පමණකි. එබැවින් ඉර්ධිපාද වනුයේ අධිපති වීමෙන් බලවත් වූ ඡන්ද ආදී ධර්ම හතර බව දත යුතුය. ඉන්ද්‍රිය සද්ධි ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය යයි ඉන්ද්‍රිය පහකි. මේ ඉන්ද්‍රිය පහ මිශ්‍රක සංග්‍රහය කියවුණු දෙවිසි ඉන්ද්‍රියන්හිද කියවිනි. සාමාන්‍ය ශ්‍රද්ධාව භාවනාවෙන් දියුණු කළ ශ්‍රද්ධාවයයි ශ්‍රද්ධාව දෙවදෑරුමිය. බෝධිපාක්ෂික ධර්ම විෂයෙහි ශ්‍රද්ධා ඉන්ද්‍රිය වශයෙන් ගැනෙන්නේ භාවනාවෙන් දියුණු කළ ශ්‍රද්ධාවයි. එසේම විරිය ඉන්ද්‍රිය ආදී වශයෙන් ගනු ලබන්නේද භාවනාවෙන් දියුණු කළ වීරිය ආදී ඉන්ද්‍රිය එසේමය. බල සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, පඤ්ඤා බල කියා බල ධර්මද පහකි. මිශ්‍රක සංග්‍රහයේ කියවුණු බලවලදී මේවාද කියවින. මේවායේ වෙනස ලෝකෝත්තර මාර්ගයට උපකාර විය හැකි තත්වයට භාවනාවෙන් දියුණු කළ ශ්‍රද්ධා ආදිය වීම පමණකි. හත්වන පාඩම බෝධ්‍යාංග. සති සම්බොජ්ජංගය, ධම්ම විචය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය මෙසේ බෝධ්‍යාංග හතකි. ලෝකෝත්තර මාර්ගයේ ඇතිවන අවස්ථාවෙහි එය හා බැඳී ඇතිවන්නා වූ ස්මෘති ධර්ම විචය ආදී මේ ධර්ම හත සිතෙහි හැකිලෙන බව, සෙලවෙන බව යනාදී උපද්‍රවයන් දුරු කරමින් අඩුවක් නැතිව මනාකොට සත්‍ය අවබෝධය කිරීමට උපකාර වන බැවින් බෝධි නම් වෙයි. බෝධි නම් වූ ඒ ධර්ම සමූහයේ අංගයෝ හෙවත් අවයවයෝ බොජ්ජංග නම් වෙති. සති සම්බොජ්ජංග යනු සතිපට්ඨාන ආදී නම් වලින් කියවුණු ස්මෘති චෛතසිකය. එය භාවනා කිරීමෙන් යෝගාවචරයාගේ సంతානෙහි ක්‍රමයෙන් වැඩි ලෝකෝත්තර මාර්ග චිත්තේ උපදන අවස්ථාවෙහි එහා බැඳී සත්‍ය අවබෝධයට උපකාර වෙමින් උපදිනේය. ධම්මවිචය සම්බොජ්ජංග යනු ප්‍රඥා චෛතසිකයය. විදර්ශනාවට භූමි වන නාම රූප ධර්මයන් අනිත්‍ය ආදී වශයෙන් මනාකොට විභාග කරන බැවින් ඒ ප්‍රඥාව ධම්මවිචය නම් වේ. ඒ ප්‍රඥාව විදර්ශනාවට භූමි වන සංස්කාර විශේෂෙහි ක්‍රමෙන් වැඩි ලෝකෝත්තර මාර්ග ඥානය වන්නේය. විරිය සම්බොජ්ජංග යනු සම්‍යක් ප්‍රදාන නාමයෙන් දක්වුණු බලවත් වීරියය. එයද අනුක්‍රමයෙන් වැඩි කුසල ධර්මයන් විශේෂෙහි පසුබැසීම හැකිලීම සිදු කරන ක්ලේශයන් දුරුකොට ලෝකෝත්තර මාර්ගක්ෂණෙහිදී සත්‍ය අවබෝධයට සහාය වේ. ප්‍රීති සම්බොජ්ජංග යනු ප්‍රීති චෛතසිකයය. එයද විදර්ශනා භූමිය වන සංස්කාරයන් කෙරෙහි භාවනා වශයෙන් වැඩි කුසල ධර්මයන් කෙරෙහි නොසතුටු වන ස්වභාවය දුරුකොට භාවනා වශයෙන් ක්‍රමයෙන් වැඩි මාර්ගක්ෂණෙහි සත්‍ය අවබෝධයට සහාය වන්නේය. පස්සද්ධි සම්බොජ්ජංගේ යනු කාය චිත්ත පස්සද්ධි දෙකය. භාවනා කිරීමේදී එය ක්‍රමයෙන් වැඩි සිතෙහි දැවෙන තැවෙන ස්වභාවය දුරුකොට සාන්ත සීතල ස්වභාවයකට පමුණුවා ලෝකෝත්තර මාර්ගක්ෂණෙහිදී සත්‍ය අවබෝධයට සහාය වෙයි. සමාධි සම්බොජ්ජංග යනු ඒකාග්‍රතා චෛතසිකයය. එයද භාවනාවෙන් ක්‍රමයෙන් වැඩි සිතෙහි නොසන්සුන් බව දුරු කරමින් සත්‍ය අවබෝධයට සහාය වෙයි. උපේක්ඛා සම්බොජ්ජංගේ යනු తత్ర మంజ తత్త చైతసికయేయ. ఏద భావనావెన్ క్రమేన్ వెడి సితహి హకిలెన సలన స్వభావయ సంపూర్ణేన్ దురుకరమిన్ మార్గక్షణేహిది సత్యవబోధయట సహాయవన్నేయ. మార్గాంగ సమ్మా దిట్టి, సమ్మా సంకప్ప, సమ్మా వాచా, సమ్మా కమ్మంత, సమ్మా ఆజీవ, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මේ ධර්මයෝ අට දෙන මාර්ග අංග නම් වෙති. ලෝකෝත්තර භාවයෙන් එකවර එක සිතක් හා බැඳී උපදිනා වූ සම්මා දිට්ඨි ආදී මේ ධර්ම අටෙන් කෙලෙස් නැසීම හා නිවන් දැකීම සිදු කරනු ලැබේ. මාර්ග අංගය යන මෙහි මාර්ගණ යනුවෙන් කියවෙන්නේ උපාය යන අර්ථයය. එය කෙලෙස් නැසීමේත් නිවන් දැකීමේත් උපායය. අංග යනුවෙන් කියවෙන්නේ අවයව යන අර්ථයය. කෙලෙස් නසන නිවන් දකින උපායේ අවයව හෙවත් කොටස් මාර්ගාංග නම් වෙයි. මේ ලෝකෝත්තර මාර්ගයේහි තත්ව හතරක් ඇත. ඒ තත්වයන්ට පිළිවෙලින් සෝතාපට්ටි මග්ග, සකදාගාමි මග්ග, අනාගාමි මග්ග, අරහත් මග්ග යන නම් කියනු ලැබේ. මාර්ගාංග 8 මිශ්‍රක සංග්‍රහයෙහි කී පරිදි දත යුතුය. ප්‍රභේද වශයෙන් සත් 30ක් වන මේ බෝධිපාක්ෂික ධර්මයෝ පරමාර්ථ ධර්ම වශයෙන් ස්මෘතිය, වීරිය, ඡන්දය, චිත්තය, ප්‍රඥාවය, ශ්‍රද්ධාවය, ඒකාග්‍රතාවය, ප්‍රීතිය, පස්සද්ධිය, තත්‍ර මජ්ජ තත්තාවය, විතර්කය, සම්මා වාචාව, සම්මා කම්මන්තය, සම්මා ආජීවය කියා තුදුසක් වන්නාහ. මේ තුදුස් ධර්මයන් අතුරෙන් විතක්කය, පස්සද්ධිය, ප්‍රීතිය, තත්‍ර මජ්ජතාවය, ඡන්දය, චිත්තය, විරති තුනේ යන මේ ධර්ම නවය එක් එක් තැනකම ආයේය. එක් ධර්මයක් වූ වීරිය සම්‍යක් ප්‍රධාන හතරය. වීරය ඉර්ධිපාදය, වීරය ඉන්ද්‍රිය, වීරය බලය, වීරය සම්බොජ්ජංගය, සම්මා වායාමයේ යයි ස්ථාන නවයක එන්නේය. එක් ධර්මයක් වන සතිය සතිපට්ඨාන හතරය. සති ඉන්ද්‍රිය, සති බලය, සති සම්බොජ්ජංගය, සම්මා සතියේ යයි ස්ථාන 8ක එන්නේය. ඒකාගතාව, සම්මා සමාධි ඉන්ද්‍රිය, සමාධි බලය, සමාධි සම්බොජ්ජංගය, සම්මා සමාධියේ යයි ස්ථාන 4ක එන්නේය. ප්‍රඥා චෛතසිකය, විමංසා ඉර්ධිපාදය, ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බලය, ධම්ම විචේ සම්බොජ්ජංගය, සම්මා දිට්ඨිය යයි ස්ථාන 5ක එන්නේය. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, ශ්‍රද්ධා බලය යන ස්ථාන දෙකෙහි ශ්‍රද්ධා චෛතසිකය එන්නේය. මේ බෝධිපාක්ෂික ධර්ම සියල්ල සියලුම ලෝකෝත්තර සිත්වල සාමාන්‍යයෙන් ලැබෙන්නේය. ද්විතීය ධ්‍යාන ආදී ලෝකෝත්තර සිත්වල සම්මා සංකප්පයද, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන ලෝකෝත්තර සිත්වල සම්මා සංකප්ප, ප්‍රීති සම්බොජ්ජංග යන දෙකමද නොලැබෙන්නේය. ලෝකෝත්තර මාර්ගයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් විසුද්ධීන් සම්පාදනය කිරීමේදී ලෞකික සිත්වලද සුදුසු පරිදි බෝධිපාක්ෂික ධර්මයෝ ලැබෙත්. ලෝකෝත්තර චිත්තේහි මෙන් ලෞකික චිත්තයන්හි බෝධිපාක්ෂික ධර්ම සියල්ල එකවර නොලැබේ. සර්ව සංග්‍රහය 8වන පාඩම. පංචස්කන්ධය. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය යයි ස්කන්ධ පහකි. රූපස්කන්ධය යනු රූප පරිච්ඡේදයේ දක්වුණු රූප 28ය. අතීතාදී වශයෙන් වේද වූ රූප සියල්ල රූපභාවයෙන් සිතින් එක් සමූහයක් වශයෙන් ගෙන සියල්ලටම රූපස්කන්ධය යයි කියනු ලැබේ. ස්කන්ධය යන වචනයේ තේරුම සමූහය යනුයි. රූප සමූහය රූපස්කන්ධය. වේදනාස්කන්ධය යනු 52 චෛතසිකයන්ගෙන් එකක් වන වේදනා චෛතසිකයය. අතීතාදී වශයෙන් අනේකාකාරයෙන් බෙදී ඇති වේදනා සියල්ල වේදනා භාවයෙන් සිතින් එක්කොට සියල්ලම වේදනාස්කන්ධයයි කියනු ලැබේ. සංඥාස්කන්ධය යනු සංඥා චෛතසිකයය. අතීතාදී වශයෙන් අනේක ප්‍රකාරවන සංඥා සියල්ල සංඥා භාවයෙන් සිතින් එක්කොට සියල්ලට සංඥාස්කන්ධයයි කියනු ලැබේ. සංස්කාර ස්කන්ධ යනු වේදනා සංඥා දෙක හැර ඉදිරි චෛතසික 50ය. අතීතාදී වශයෙන් අනේක ප්‍රකාර වන ඒ චෛතසික රාශිය සංස්කාර භාවයෙන් එක් සමූහයක් වශයෙන් සිතින් සලකා සංස්කාර ස්කන්ධයයි කියනු ලැබේ. විඥාන ස්කන්ධය යනු එකුන් අනුචිත්තයය. අතීතාදී වශයෙන් අනේක ප්‍රකාර වන විඥාන රාශිය විඥාන වශයෙන් එක් සමූහයක් කොට විඥාන ස්කන්ධයයි කියනු ලැබේ. සතර පරමාර්ථයෙන් නිර්වාණය හැර ඉතිරි සියල්ල පංචස්කන්ධයට අයත්ය. අතීතාදී වශයෙන් ප්‍රභේදයක් නැතිව එකම ධර්මයක්ව පවත්නා බැවින් නිර්වාණ සමූහයක් නැත. එබැවින් ස්කන්ධ සංග්‍රහයට ඇතුළත් නොවේ. සංස්කාර යන වචනය අර්ථ කීපයක යෙදේ. අනිච්චාවත සංඛාරා යන ගාථාවෙහි සංස්කාර යනුවෙන් කියවෙන්නේ ප්‍රත්‍යයෙන් හටගත් දේය. පංචස්කන්ධයට අයත් සියල්ලම ප්‍රත්‍යයෙන් හටගන්නා ධර්ම වන බැවින් අනිච්චාවත සංඛාරා යන්නෙන් එන සංඛාර ශබ්දයෙන් පංචස්කන්ධයම කියවේ. සංස්කාර ස්කන්ධයයි කියන තැන සංස්කාර නාමයෙන් ගැනෙන්නේ වේදනා සංඥාවන්ගෙන් අන්‍ය වූ චෛතසික 50ය. කරුණු අවුල් නොවීම පිණිස සංස්කාර යන වචනයෙන් කියවෙන මේ අර්ථ දෙක මතක තබා ගත යුතුය. නාම රූප ධර්ම සමූහය රූප වේදනා ආදී වශයෙන් මෙසේ පස් කොටසකට බෙදා තිබෙන්නේ ආත්ම සංඥා දුරුකර ගැනීමට පහසු වීම පිණිසය. ආත්ම සංඥාව රූප ආදී පස් කොටසෙහි වෙන්වෙන් වශයෙන් ඇතිවෙයි. මම ලස්සනය, මම උසය, මිටිය, තරය යනාදී රූපේහි ආත්ම සංඥාව ඇතිවෙයි. මේ සැප විඳීමය, දුක් විඳීමය, සැප දුක විඳින්නේ මාය යනාදී වේදනාව ආත්ම කොට ගනී. මම අසවල් අසවල් දේ දනිමි, දන්නේය, මාය කියා සැලකීම් වශයෙන් සංඥාව ආත්ම කොට ගනී. දෙන්නේත් මාය, ගන්නේත් මාය, යන්නේත් මාය, ඇලුම් කරන්නේත් මාය, කිපෙන්නේත් මාය යනාදී සංස්කාරයන් ආත්ම කොට ගනී. මම දනිමි, අසමි යනාදීන් විඥාණය ආත්ම කොට ගනී. සාමාන්‍ය ජනයා එසේ ආත්ම වශයෙන් ගන්නා දේවල් රූපාදී ධර්මයන් බව තේරුම් ගත කලෙහි ආත්ම සංඥාව දුරවේ. පංචස්කන්ධය දැනගැනීමේ ප්‍රයෝජනය ආත්ම සංඥා දුරුකරගත හැකි වීමය. උපාදානස්කන්ධ පහ. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියා උපාදානස්කන්ධ පහකි. රූපාදිය මගේ කියාද මමය කියාද තදින් ගන්නා තෘෂ්ණා දෘෂ්ටි දෙක උපාදාන නම් වෙයි. සම්පූර්ණ පංචස්කන්ධයම උපාදානයන්ගේ ගැනීමට හසු නොවේ. උපාදානයන්ගේ ගැනීමට හසුවන්නේ උපාදානයන්ගේ පැවැත්මට ස්ථාන වන්නේ ලෞකික ධර්මයන්ය. ලෝකෝත්තර ධර්ම උපාදානයන්ට අසු නොවේ. සසර දුකෙන් මිදීමට උපාදාන නැති කර යුතුය. ඒ නැති කළ හැක්කේ උපාදානයන් වැඩිමඩ ස්ථාන වන රූප අරූප ධර්මයන් විදර්ශනා කිරීමෙනි. උපාදානයන්ට හසුවන හසු නොවන ධර්ම දෙකොටසම පංචස්කන්ධයට අයත්ය. විදර්ශනාවට ගතියුතු ධර්ම වෙන්කොට දැක්වීම සඳහා උපාදානස්කන්ධ පහ වදාරා තිබේ. රූප උපාදානස්කන්ධය යනු අටවිසි රූපයේය. රූප ලෞකික බැවින් සියල්ලම උපාදානයන්ට ස්ථාන වෙයි. වේදනා උපාදානස්කන්ධය යනු ලෞකික සිත් 81හි වේදනා චෛතසිකයේය. සංඥා උපාදානස්කන්ධය යනු ලෞකික සිත් 180හි සංඥා චෛතසිකයේය. සංස්කාර ස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය යනු ලෞකික සිත්වල යෙදෙන ඉතිරි චෛතසික 50ය විඥාන උපාදානස්කන්ධය යනු ලෞකික සිත් 180ය. නවවන පාඩම ආයතන 12. චක්ඛායතන, සෝතායතන, ගානායතන, ජීවආයතන, කායආයතන, මනආයතන, රූපආයතන, සද්ධායතන, ගන්ධආයතන, රසආයතන, පොට්ටබ්බආයතන, ධර්මආයතනේ කියා ආයතන 12කි. චක්ඛායතනේ යනු චක්කු ප්‍රසාදය යයි. සෝත, ගාන, ජීව, කාය ආයතනයෝද ඒ ඒ ප්‍රසාදයේ රූපයෝය. මනආයතන යනු එකුන් අනූ චිත්තයය. රූපායතන යනු වර්ණ රූපයය. සද්ධායතන යනු ශබ්ද රූපයය. ගන්ධායතන යනු ගන්ධ රූපයය. රසායතන යනු රස රූපයය. පොට්ටබ්බායතන යනු පඨවි තේජෝ වායෝ යන රූප තුනය. ධර්මාසනේ ධම්මායතනය යනු චෛතසික 250ය. සූක්ෂම රූප 16ය. නිර්වාණය යන මේවාය. මේ ආයතන 12න් චක්කායතන ආදී 6 අධ්‍යාත්මික ආයතන වෙයි. රූපායතන ආදී 6 බාහිර ආයතන නම් වෙයි. ආයතන නාමයෙන් දක්වා ඇත්තේද ස්කන්ධ නාමයෙන් දක්වුණු පරමාර්ථ ධර්මයන්මය. වෙනස ආයතන විභාගයට නිර්වාණයත් ඇතුළු කර තිබීම පමණකි. පරමාර්ථ ධර්ම සමූහය ආයතන නාමයෙන් 12කට බෙදා තිබෙන්නේ චිත්ත චෛතසිකයන්ගේ ක්‍රියාකාරකම් අනුවය. චක් ආයතන රූප ආයතන දෙකෙහි චක්කු ද්වාරික චිත්ත වී චෛතසිකයෝ ක්‍රියා කරති. සෝත ආයතන සද්ද ආයතන දෙකෙහි සෝත ද්වාරික චිත්ත චෛතසිකයෝ ක්‍රියා කරති. ගාන ආයතන ගන්ධ ආයතන දෙකෙහි ගාන ද්වාරික චිත්ත චෛතසිකයෝ ක්‍රියා කරති. මේ ආකාරයෙන් පොට්ටබ්බ ආයතනෙහි කාය ද්වාරික චිත්ත චෛතසිකයෝ ක්‍රියා කරයි. මනායතනෙහි ධම්මායතන දෙකෙහි මනෝද්වාරික චිත්ත චෛතසිකයෝ ක්‍රියා කරයි. චක්කු ප්‍රසාදයට ආයතනයයි කියනුයේ චිත්ත චෛතසිකයන් ක්‍රියා කරන ස්ථානයෝයයි යන අර්ථය. චිත්ත චෛතසිකයන් ඉපිද තම තමා අයත් කෘත්‍යයන් සිදු කරන ස්ථානයට ආයතන නම් වෙයි. ඇතමෙක් දැනීම්, රසවිඳීම්, හැඳිනීම්, සතුටු වීම්, විරුද්ධ වීම් ආදී ක්‍රියා කරන නාම ධර්මයන් ආත්මයෙන් ආත්මය වශයෙන් තදින් ගෙන සිටි ස්කන්ධ ක්‍රමයෙන් විදර්ශනා කිරීමෙන් ඔවුන්ගේ සක්කාය දිට්ඨිය දුරු නොවේ. ආයතන ක්‍රමයෙන් විදර්ශනා කිරීමෙන් ඔවුන්ගේ සක්කාය දිට්ඨිය දුරු වෙයි. එබැවින් ඔවුන් සඳහා මෙසේ පරමාර්ථ ධර්ම සමූහය ආයතන වශයෙන් 12 කොටසකට බෙදා තිබේ. ධාතු 18. චක්කු ධාතුව, සෝත ධාතුව, ගාන ධාතුව, ජීවහා ධාතුව, කාය ධාතුව, රූප ධාතුව, සද්ද ධාතුව, ගන්ධ ධාතුව, රස ධාතුව, පොට්ටබ්බ ධාතුව, චක්කු විඤ්ඤාණ ධාතුව, සෝත විඤ්ඤාණ ධාතුව, ගාන විඤ්ඤාණ ධාතුව, ජීවහා විඤ්ඤාණ ධාතුව, කාය විඤ්ඤාණ ධාතුව, මනෝ විඤ්ඤාණ ධාතුව, මනෝ විඤ්ඤාණ මනෝ ධාතුව, මනෝ විඤ්ඤාණ ධාතුව, ධම්ම ධාතුව යයි ධාතු 18කි. ධාතු යන වචනේ තේරුම සත්වේකු නොවන පුද්ගලයෙකු නොවන දේය යනුයි. චක්කු ප්‍රසාදයම සත්වේකු පුද්ගලයෙකු නොවන ස්වභාවයක් බැවින් චක්කු ධාතු නම් වේ. සෝත ධාතු ආදියත් සෝත්‍ර ආදී ප්‍රසාද රූපයෝමය. වර්ණ රූපයම සත්ව පුද්ගල නොවීමෙන් රූප ධාතු නම් වේ. සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධාතුහුද පිළිවෙලින් ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යෝය. එකම වනායතන මෙහි ධාතු 4කට බෙදා තිබේ. සිත් 89න් චක්කු විඥාන දෙක චක්කු විඥාන ධාතුවය සෝත විඥාන දෙක සෝත විඥාන ධාතුවය ගාන විඥාන දෙක ගාන විඥාන ධාතුවය ජීවහා විඥාන දෙක ජීවහා විඥාන ධාතුවය කාය විඥාන දෙක කාය විඥාන ධාතුවය පංච ద్వාරා වජ්ජනය සම්පටිච්ඡන දෙක යන මේ සිත් තුන මනෝ ධාතුවය ඉතිරි සිත් 76 මනෝ විඥාන ධාතුවය චෛතසික දෙපනස සූක්ෂම රූප 16 නිර්වාණය යන මේවා ධර්ම ධාතුවය ධාතු වශයෙන් 18කට බෙදා තිබෙන්නේද ආයතන වශයෙන් 12කට බෙදන ලද ධර්ම සමූහයමය එකක් වූ මන ආයතනය ධාතු විභාගයේදී චක්කු විඥාන ධාතු සෝත විඥාන ධාතු ගාන විඥාන ධාතු ජීවහා විඥාන ධාතු කාය විඥාන ධාතු මනෝ ධාතු මනෝ විඥාන ධාතු කියා හතරකට බෙදා තිබේ ආයතන ධාතු කොටසෙහි ඇති වෙනස එය සමහරුන්ට විඥානයේහි ආත්ම සංඥාව තදින් නැත්තේය විඥානයේ පිළිබඳ විභාගයක් නැති ආයතන ක්‍රමයෙන් විදර්ශනා කිරීමෙන් ඔවුන්ගේ ආත්ම සංඥාව දුරු නොවේ එබැවින් විඥානයේහි තදින් ආත්ම සංඥාව ඇතියන් සඳහා ඔවුන්ගේ ආත්ම සංඥාව දුරු කර ගැනීමට පහසු වනු සඳහා විඥානයේ වැඩිදුරටත් විභාග කොට දක්වන මේ ධාතු විභාග දේශනය කර තිබේ. 10වන පාඩම චතුරාර්ය සත්‍ය. දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයයි කියා ආර්ය සත්‍ය හතරකි. ඒකාන්තයෙන් ඇති ඒ හැටියටම වන අන් ආකාරයකින් නොවන දෙය සත්‍ය නම් වේ. සත්‍යයයි කීමෙන් පමණක් නොනවත්වා ආර්ය යන වචනය මුලට යොදා මේ සත්‍යයන්ට ආර්ය සත්‍යයයි නම් කර තිබෙන්නේ කරුණු කීපයක් නිසාය. සමහර සත්‍යයක් එක් ආකාරයකින් සත්‍යවතුදු තවත් ආකාරයකින් බලන කල්හි අසත්‍ය වේ. බුදුන් වහන්සේ විසින් වදාළ දුක්ඛාදී සත්‍ය හතරෙහි කවර ආකාරයකින්වත් අසත්‍ය වීමක් නැත. ඒවා එසේමය. කවර ආකාරයකින්වත් වෙනස් නොවන සත්‍ය සත්‍යයන් අතුරින් උතුම් සත්‍ය වේ. මෙහි සත්‍ය වන වචනයට මුලින් ආර්ය යන වචනය යොදා ඇත්තේ මේ සත්‍යයන්ගේ උතුම් බව දැක්වීමටය. උත්තම වූ සත්‍ය ආර්ය සත්‍ය නම් වේ. මේ සත්‍ය හතර ප්‍රකාශ කරන ලදුයේ බුදුන් වහන්සේ විසිනි. දෙවියන් සහිත ලෝකයා විසින් පුදනු ලබන බැවින් බුදුන් වහන්සේ ආර්ය නම් වෙති. ආර්ය වූ බුදුන් වහන්සේ විසින් දැක ලෝකයට ප්‍රකාශ කරන ලද ඒවා වන බැවින් මේ සත්‍යයෝ බුදුන් වහන්සේගේය. ආර්යයන් වහන්සේගේ සත්‍යයෝය යන අර්ථයෙන් මේවාට ආර්ය සත්‍යයෝයයි කියනු ලැබේ. යමෙකු විසින් මේ සත්‍ය හතර ප්‍රත්‍යක්ෂ කරගත්තේ නම් ඒ තැනැත්තා පෘථජ්ජන භාවය ඉක්මවා ආර්ය පුද්ගල භාවයට පැමිණෙයි. ප්‍රත්‍යක්ෂ කරගත් තැනැත්තා ආර්ය භාවයට පමුණුවන බැවින්ද මේ සත්‍යයන්ට ආර්ය සත්‍යයයි කියනු ලැබේ. දුක්ඛාර්ය සත්‍ය. ලෞකික සිත් 180ය, ලෝභයෙන් අඤ්‍ය වූ චෛතසික 150ය, රූප 820 යන මේ ධර්ම සමූහය දුක්ඛ සත්‍යයට අයත්ය. ඉපදීමේ දුකය, දිරීමේ දුකය, මරණ දුකය, ඥාති වේසන ආදිය නිසා ශෝක කරන්නට, හඬන්නට සිදුවීමේ දුකය, ඥාති වේසන ආදී නිසා අධිකව සිත් වෙහෙසීමේ දුකය, අප්‍රියයන් හා එක්වීමේ දුකය, ප්‍රියයන්ගේ වෙන්වීමේ දුකය, ඕමනා දෑ නැතිකමේ දුක යන මේ සියල්ලම ඇතිවන්නේ ඒ සියල්ලටම වස්තු වන්නේ දුක්ඛ සත්‍යයට අයත්‍ය කී ධර්ම සමූහයය. ඒ ධර්ම අතර ජාති ජරා මරණ යන මේ තුනෙන් මිදුණු එකම ධර්මයකදු නැත. එබැවින් ඒ ධර්ම සමූහය ඒකාන්තයෙන්ම දුක්ඛය. ඒකාන්තයෙන් දුක්වන නිසා ඒවාට දුක්ඛ සත්‍යයයි කියනු ලැබේ. තවද දුක්ඛ සත්‍යයයි කියන ලද ඒ සංස්කාර ධර්ම රාශියට ඇලුම් කරනගෙන සිටින තැනැත්තා සංස්කාර දුක්ඛය, විපරිණාම දුක්ඛය, දුක්ඛ දුක්ඛය යන මේ දුක් තුනෙන් පෙළෙන නිසාද ඒ ධර්මයෝ ඒකාන්තයෙන් දුක් වෙති. ඒ දුක් තුනෙන් සංස්කාර දුක්ඛය යනු යම් කිසිවක් පළමුවෙන් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් හා පවත්වා ගැනීම සම්බන්ධයෙන් නැතිවන දුකය. මිනිස් ලොව මිනිසෙකු වශයෙන් ඉපදීමට යම් කිසි පිනක් තිබිය යුතුය. පිනක් නැතිව මනුෂ්‍ය පංචස්කන්ධයක් නොලැබිය හැකිය. එබැවින් ලබනු කැමති තැනැත්තා විසින් ඒ සඳහා පින් කළ යුතුය. පින් කරන්නට වීම මනුෂ්‍ය පංචස්කන්ධය සම්බන්ධයෙන් ඇතිවන එක් දුකකි. පින් කළේද බොහෝ පව්කම් කළහොත් එය නොලැබේ. එබැවින් පවින් වැළකිය යුතුය. පවින් වැළකී සිටීමත් පහසු කරුණක් නොවේ. පවින් වැළකී සිටින්නට වීමත් මනුෂ්‍ය පංචස්කන්ධය ඇතිකර ගැනීම සම්බන්ධයෙන් නැති එක් දුකකි. මිනිස් ලොව උපන් පසු මිනිස් ජීවිත ඉබේ රැකෙන්නේ නොවේ. එය නැසෙන්නට නොදී පවත්වා ගැනීමට ආහාර පාන සැපීමට ආරක්ෂා කිරීමට බොහෝ වෙහෙසිය යුතුය. ඒ වෙහෙසීම උපන් පසු දිවි පැවැත්වීම සම්බන්ධයෙන් නැත්තා වූ දුකය. ඒ සියල්ල මනුෂ්‍ය පංචස්කන්ධය නැති කරන සංස්කාර දුක්ඛය. විපරිණාම දුක්ඛය යනු ඇති වූ සංස්කාරයන් දිරා යාමෙන් හා බිඳී යාමෙන් වන දුකය. මේ මනුෂ්‍ය පංචස්කන්ධය කෙසේ පෝෂණය කළත් දිර දිරා වෙනස් වන්නේය. ඕමනා පමණට ආහාර ආදිය නොලැබීමෙන් හෝ ඕමනා පරිදි ප්‍රත්‍යයන් නොලැබීමෙන් හෝ අන් කිසි අන්තරායකින් හෝ මරණයට පැමිණෙන්නට වීමෙන් එය විනාශ විය හැකිය. ආයුෂයේ ගෙවීමෙන් කවදා හෝ මරණයට පැමිණ එය සම්පූර්ණයෙන් විනාශ වන්නේය. එය කවර බලයකින්වත් නොවැළැක්විය හැකිය. පංචස්කන්ධය නැසී යා හැකි රෝගාදී කරුණු දුටු කල්හි එය රැක ගැනීමට බොහෝ වෙහෙසෙන්නට සිදුවන්නේය. විනාශ වීමේ නිමිති දුටු කල්හි මහත් වූ බියක් හා ශෝකයක්ද ඇතිවේ. ඒ සියල්ල මනුෂ්‍ය පංචස්කන්ධය පිළිබඳ විපරිණාම දුක්ඛයය. වරින් වර නොඑක් කරුණෙන් ශරීරයේ නොඑක් තැන් වල ඇතිවන දුක්ඛ වේදනා හා නොඑක් කරුණෙන් ඇතිවන මානසික දුක්ඛ වේදනා දුක්ඛ දුක්ඛ නම් වේ. එක් ජීවිත කාලයකදී එබඳු දුක් බොහෝ ඇතිවන්නේය. මනුෂ්‍ය පංචස්කන්ධයක් නැතිනම් ඒ දුක් එකකදු ඇති නොවේ. එබැවින් ඒ දුක් සියල්ලම මනුෂ්‍ය පංචස්කන්ධයෙන්ම ඇතිකරන ඒවා බව කිව යුතුය. අඤ්ඤ පංචස්කන්ධ වලින්ද එසේම ඒ ත්‍රිවිධ දුක්ඛය ඇතිකරනු ලැබේ. ඉහත දුක්ඛ සත්‍යයට අයත්තේයි කී සංස්කාර සියල්ලම ත්‍රිවිධ දුක්ඛය නිසා ඒවාට ඇලුම් කරන තැනැත්තාට ඇතිකර දෙන්නේය. එබැවින්නේ සංස්කාර සමූහය සත්‍ය වූ දුකෙහිවත් දුක්ඛ සත්‍ය වන්නේය. දුක්ඛ සමුදයාරේ සත්‍ය. දුක් ඇතිවීමේ සැබෑ හේතුව දුක්ඛ සමුදයාරේ සත්‍ය නම් වේ. එනම් තණ්හාවය. මෙහි අදහස් කරන තණ්හාව නම් පංචස්කන්ධය හොඳ දෙයක් හැටියට සැපය පවත්නා තැනක් හැටියටගෙන එයට ඇලුම් කරන ස්වභාවයය. අප්‍රහීන භාවයෙන් ඒ තණ්හාව පවත්නා තාක් සත්වයා ලැබූ පංචස්කන්ධය පවත්වා ගැනීම සඳහාත් අනාගත පංචස්කන්ධයන් ලබනු සඳහාත් ක්‍රියා කරන්නේය. කර්මයේයි කියනුයේ ඒ වාටය. සත්වයා කර්ම කරන තාක්ම ඔහුට නැවත නැවත පංචස්කන්ධය ලැබෙන්නේය. පංචස්කන්ධය ලැබෙන තාක් සත්වයා කියන ලද දුක් තුනෙන් නොමිදෙන්නේය. එබැවින් ඒ තණ්හාව දුක් ඇති කිරීමේ සැබෑ හේතුව වශයෙන් කියනු ලැබේ. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. නිර්වාණය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය නම් වෙයි. පංචස්කන්ධය යම් තාක් කල් පවතී නම් එතෙක් කියන ලද තුන් ආකාරය දුක්ඛයද පවතින්නේය. තුන් ආකාර දුක්ඛය නොපවතින්නේ පංචස්කන්ධය නිවී ගිය කල්හිය. එබැවින් පංචස්කන්ධයාගේ නිරෝධය දුක්ඛ නිරෝධාරය සත්‍යයයි කියනු ලැබේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ලෝකෝත්තර මාර්ග චිත්තේහි ඇතිවන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මාර්ගාංග අට ඒ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය. තෘෂ්ණාව ඇතිතාක් මේ දුක නැවත නැවත එන බැවින් දුකින් මිදීමේ එකම මාර්ගය ඒ දුක් උපදවන තණ්හාව නැසීමය. කියන ලද ලෝකෝත්තර මාර්ගය ඇතිවන්නේ ඒ තෘෂ්ණාව නසමින්ය. තණ්හාව නැසීමේ බලය ඇති එකම දෙය ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේය. එබැවින් එයට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයයි කියනු ලැබේ. මෙහි සෑම තැනකම පංචස්කන්ධයයි කීවේ ලෞකික ධර්මයන්ට පමණක් බවද සැලකිය යුතුය. කොටින් චතුරාර්ය සත්‍යය. ලෞකික සිත් 180ය. කෙටියෙන් චතුරාර්ය සත්‍ය. ලෞකික සිත් 180ය. චෛතසික 150ය. රූප 28ය. යන මේවා දුක්ඛ සත්‍යය. තෘෂ්ණාවය හෙවත් ලෝභ චෛතසිකය සමුදය සත්‍යය. නිවන නිරෝධ සත්‍යය. ලෞකික ලෝකෝත්තර කුසල් සිත් හතරෙහි යදන සම්මා දිට්ඨියාදී මාර්ග අංග අට මාර්ග සත්‍යය. ලෝකෝත්තර කුසල් සිත් හතරය ඒවායේ යෙදෙන මාර්ගාංග අටෙන් අඤ්ඤ වූ චෛතසිකයෝය. ඵලසිත් හතරහා ඒවායේ යෙදෙන චෛතසිකයෝය යන මේ ධර්මයෝ සත්‍ය සංග්‍රහයට ඇතුළත් නොවෙති. චතුරාර්ය සත්‍යයට අයත් නොවෙති. මෙතෙකින් සමුච්ඡේ සංග්‍රහ නම් වූ සප්තම පරිච්ඡේදය නිමිය.